మజ్జిమ నికాయో 2.2.7 చాతుమసుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా చాతుమాయం విహరతి ఆమలకేవనే తేన కోపన సమయేన సారిపుత్త మొంగళాన ప్రముఖాని పంచమత్తాని భిక్ఖు సతాని చాతుమం అనుపత్తాని హంతి భగవంతం దర్శనాయ తే చ ఆగంతుకా భిక్ఖు నేవాసికే భిక్ఖు హి సంధిం పటి సమ్మోదమానాసేనాసనాని పన్యాపయమానా పంతచీవరాని పటి సమయమానా ఉంచాసందా మహాసందాహేసు అథకు భగవాయస్మంతం ఆనందం ఆమంతేసి కే పనితే ఆనంద ఉంచాసందా మహాసందా కే వట్టా మన్యే మంచ విలోపేతి ఏతాని భంతే సారిపుత్త మొంగళాన ప్రముఖాని పంచమత్తాని భిక్ఖు సతాని చాతుమం అనుపత్తాని భగవంతం దర్శనాయ తే ఆగంతుకా భిక్ఖు నేవాసికే భిక్ఖు హి సంధిం పటి సమ్మోదమానాసేనాసనాని పన్యాపయమానా పంతచీవరాని పటి సమయమానా ఉంచాసందా మహాసందాతి తేన ఆనంద మమ వచనేన తే భిక్ఖు ఆమంతే సంతాయస్మంతే ఆమంతే తీతి ఏవం భంతేతి ఖో ఆయస్మా ఆనంద భగవతో పటిస్సుత్వా ఏన తే భిక్ఖు తేనుపసంకమి ఉపసంకమిత్వా తే భిక్ఖు ఏతదవోచ సంతాయస్మంతే ఆమంతే తీతి ఏవమావసతి కోతే భిక్ఖు ఆయస్మతో ఆనందస్స పటిస్సుత్వా ఏన భగవా తేనుపసంకమిన్సు ఉపసంకమిత్వా భగవంతం అభివాదిత్వా ఏకమంతం నిషేధిన్సు ඒකමන්තං නිසින්නේ කෝතේ භික්ඛු භගවායි තද උච කින්නුතුම් හේ භික්ඛවේ උච්චා සද්දා මහා සද්දා කේවට්ටාමඤ්ඤේ මච්ච විලෝපේති ඉමානි භන්තේ සාරිපුත්ත මොග්ගල්ලාන පමුඛානි පංචමත්තානි භික්ඛු සතානි චාතුමං අනුප්පත්තානි භගවන්තං දස්සනාය තේමේ ආගන්තුකා භික්ඛු නේවාසිකේ භික්ඛු හි සද්ධින් පටි සම්මෝදමානාසේනාසනානි පඤ්ඤාපයමානා පත්ත චීවරානි පටි සාමයමානා උච්චා සද්දා මහා සද්දාති ගච්ඡත භික්ඛවේ පනාමේමිවෝ නවෝ මම සන්තිකේ වත්තම්බන්ති ඒවම් භන්තේ තිකෝතේ භික්ඛු භගවතෝ පටිසුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වාසේනාසනං සංසාමිත්වා පත්ත චීවරං ආදාය පක්කමින්සු තේන කෝපන සමයේන චාතුමෙය්‍යකා සක්ඛ්‍යා සන්තාගාරේ සන්නිපතිතා හොන්ති කේනචි දේව කරණීයේන අද්ද සංසුඛෝ චාතුමෙය්‍යකා සංඛ්‍යා තේ භික්ඛු දුරතෝ ගච්ඡන්තේ දිස්වානයේන තේ භික්ඛු තේනුපසංකමින්සු උපසංකමිත්වා තේ භික්ඛු ඒතද වූචුන් හන්ද කහං පනතුම් හේ ආයස්මන්තෝ ගච්ඡතාති භගවතා කෝ ආවසෝ භික්ඛු සංඝෝ පනාමිතෝති තේන ආයස්මන්තෝ මුහුත්තං නිසීදත අප්පේව නාම මයං සක්කුනේයාම භගවන්තං පසාදේතුන්ති ඒවමාවසතිකෝතේ භික්ඛු චාතුමෙය්‍යකානං සංඛ්‍යානං පච්චස්සුසුම් අතකෝ චාතුමෙය්‍යකා සංඛ්‍යායේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසින්නාඛෝ චාතුමෙය්‍යකා සංඛ්‍යා භගවන්තං ඒතද වූචුන් අභිනන්දතු භන්තේ භගවා භික්ඛු සංඝං අභිවදතු භන්තේ භගවා භික්ඛු සංඝං සේයථාපි භන්තේ භගවතා පුබ්බේ භික්ඛු සංඝෝ අනුග්ගහිතෝ ඒවමේව භගවා ඒතරහි අනුගන්හාතු භික්ඛු සංඝං සන්තිත්ථ භන්තේ භික්ඛු නවා අචිර පබ්බජිතා අධුනාගතයි මන් ධම්ම විනයං තේ සම් භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ සේයථාපි භන්තේ බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ ඒවමේව කෝ භන්තේ සන්තිත්ථ භික්ඛු නවා අචිර පබ්බජිතා අධුනාගතයි මන් ධම්ම විනයං තේ සම් භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ සේයථාපි භන්තේ වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ ඒවමේව කෝ භන්තේ සන්තිත්ථ භික්ඛු නවා අචිර පබ්බජිතා අධුනාගතයි මන් ධම්ම විනයං තේ සම් භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ අභිනන්දතු භන්තේ භගවා භික්ඛු සංඝං අභිවදතු භන්තේ භගවා භික්ඛු සංඝං සේයථාපි භන්තේ භගවතා පුබ්බේ භික්ඛු සංඝෝ අනුග්ගහිතෝ ඒවමේව භගවා ඒතරහි අනුගන්හාතු භික්ඛු සංඝන්ති අතකෝ බ්‍රහ්මා සහම්පති භගවතෝ චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය සේයථාපි නාම බලවා පුරිසෝ සම්මිංජිතං වාබාහං පසාරේය පසාරිතං වාබාහං සම්මිංජෙය ඒවමේව බ්‍රහ්මලෝකේ අන්තරහිතෝ භගවතෝ පුරතෝ පාතුරහෝසි අතකෝ බ්‍රහ්මා සහම්පති ඒකං සං උත්තරා සංගං කරිත්වා ඊන භගවා තේනංජලිම් පනාමිත්වා භගවන්තං ඊතද වූච අභිනන්දතු භන්තේ භගවා භික්ඛු සංඝං අභිවදතු භන්තේ භගවා භික්ඛු සංඝං සේයථාපි භන්තේ භගවතා පුබ්බේ භික්ඛු සංඝෝ අනුග්ගහිතෝ ඒවමේව භගවායේතරහි අනුගන්හාතු භික්ඛු සංඝං සන්තිත්ත භන්තේ භික්ඛුනවාචිර පබ්බජිතා අධුනාගතා ඉමන් ධම්ම විනයං තේ සම්භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ සේයථාපි භන්තේ බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ ඒවමේව කභන්තේ සන්තෙත්ත භික්ඛුනවා අචිර පබ්බජිතා අධුනාගතායි මන් ධම්ම විනයං තේ සම්භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ සේයථාපි භන්තේ වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ ඒවමේව කභන්තේ සන්තෙත්ත භික්ඛුනවා අචිර පබ්බජිතා අධුනාගතායි මන් ධම්ම විනයං තේ සම්භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ අභිනන්දතු භන්තේ භගවා භික්ඛු සංඝං අභිවදතු භන්තේ භගවා භික්ඛු සංඝං සේයථාපි භන්තේ භගවතා පුබ්බේ භික්ඛු සංඝෝ අනුග්ගහිතෝ ඒවමේව භගවා ඒතරහි අනුගන්හාතු භික්ඛු සංඝන්ති අසක්ඛින් සුඛෝ චාතුමේයකා ච සංඛ්‍යා බ්‍රහ්මා ච සම්පති භගවන්තං පසාදේතුම් බීජූපමේන ච තරුණූපමේන ච අතකයස්මා මහාමුග්ගල්ලානු භික්ඛු ආමන්තේසි උට්ඨහතාවසෝ ගන්හාත පත්තචීවරං පසාදිතෝ භගවා චාතුමෙය්‍යකේ ච සංඛේ බ්‍රහ්මුණා ච සම්පතිනා බීජූපමේන ච තරුණූපමේන චාති ඒව මාසති කෝතේ භික්ඛු ආයස්මතෝ මහාමුග්ගල්ලානස්ස පටිසුත්වා උට්ඨායාසනා පත්තචීවරං ආදාය ඊන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසින්නංකආයස්මන්තං සාරිපුත්තං භගවායේතදවෝච කින්තිතේ සාරිපුත්ත අහෝසිමයා භික්කු සංඝේ පනාමිතේති ඒවංකොමේ භන්තේ අහෝසි භගවතා භික්කු සංඝේ පනාමිතේ අපෝසුක්කේ කාදානි භගවාදිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුත්තෝ විහරිස්සති මයම්පිදානි අපෝසුක්කා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුත්තා විහරිස්සාමාති ආගමේ ත්වං සාරිපුත්ත ආගමේ ත්වං සාරිපුත්ත දිට්ඨ ධම්ම සුඛ විහාරන්ති නඛෝතේ සාරිපුත්ත පුනපි ඒව රූපං චිත්තං උප්පාදේ තබ්බන්ති අතකෝ භගවා ආයස්මන්තං මහාමුග්ගල්ලානං ආමන්තේසි කින්තිතේ මුග්ගල්ලාන අහෝසි මයා භික්ඛු සංඝේ පනාමිතේති ඒවං කෝ මේ භන්තේ අහෝසි භගවතා භික්ඛු සංඝේ පනාමිතේ අපෝසුක්ඛදානි භගවා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුත්තෝ විහරිස්සති ආංචදානි ආයස්මාච සාරිපුත්තෝ භික්ඛු සංඝං පරිහරිස්සාමාති සාධු සාධු මොග්ගල්ලාන අහං වාහි මොග්ගල්ලාන භික්ඛු සංඝං පරිහරේයං සාරිපුත්ත මොග්ගල්ලානාචාති අතකෝ භගවා භික්ඛු ආමන්තේසි චත්තාරිමානි භික්ඛවේ භයානි උදකෝරෝහන්තේ පාටිකං කිතබ්බානි කතමානි චත්තාරි ඌමි භයං කුම්භීල භයං ආවට්ට භයං සුසුකා භයං ඉමානි කෝ භික්ඛවේ චත්තාරි භයානි උදකෝරෝහන්තේ පාටිකං කිතබ්බානි ඒවමේව කෝ භික්ඛවේ චත්තාරිමානි භයානි ඉදේ කච්චේ පුංගලේ ඉමස්මින් ධම්ම විනයේ අගාරස්මා අනගාරියං පබ්බජිතේ පාටිකං කිතබ්බානි කතමානි චත්තාරි ඌමි භයං කුම්භීල භයං ආවට්ට භයං සුසුකා භයං කතමංච භික්ඛවේ ඌමි භයං इद भिक्खवे एकच्छो कुलपुत्तो सद्धा अगारस्मान गारियं पंबजितो होति ओतिन्नो मि जातिया जराय मरणेन सोके परिदेवे दुःखे दोमनसे उपायासे दुःखो तिन्नो दुःख परेतो अप्येव नाम इमस्स केवलस्स दुःखकन्धस्स अन्तकिरिया पञ्ञायेथाति तमेनं तथा पम्बजितं समानं सब्रह्मचारी ओ वदन्ति अनुशासन्ति एवं ते अभिक्कमितम्बं एवं ते पटिक्कमितम्बं एवं ते आलोकितम्बं एवं ते विलोकितम्बं एवं ते सम्मिञ्जितम्बं एवं ते पसारेतम्बं एवं ते सङ्घाटिपन्तचीवरन्धारेतम्बन्ति तस्स एवं होति मयङ्को पुम्बे अगारियभूता समाना अन्ये ओवदामपि अनुशासामपि इमे पनम्हाकं पुत्तमत्तामन्ये नत्तमत्तामन्ये अम्मे ओवदितम्बं अनुशासितम्बं मन्यन्तीति सो सिक्खं पञ्चक्खाय हीनायावत्तति अयं उच्यते भिक्खवे ऊमि भयस्स भीतो सिक्खं पञ्चक्खाय हीनायावत्तो ऊमि भयन्ति को भिक्खवे कोधुपायासस्येतं अधिवचनं कतमञ्च भिक्खवे कुम्भीलभयं इद भिक्खवे एकच्छो कुलपुत्तो सद्धा अगारस्मान गारियं पंबजितो होति ओतिन्नो मि जातिया जराय मरणेन सोके परिदेवे दुःखे दोमनसे उपायासे दुःखो तिन्नो दुःख परेतो अप्येव नाम इमस्स केवलस्स दुःखकन्धस्स अन्तकिरिया पञ्ञायेथाति तमेनं तथा पम्बजितं समानं सब्रह्मचारी ओ वदन्ति अनुशासन्ति idan te khaditabbang, idan te na khaditabbang, idan te bhunjitabbang, idan te na bhunjitabbang, idan te saitabbang, idan te na saitabbang, idan te patabbang, idan te na patabbang, kappiyan te khaditabbang, akappiyan te na khaditabbang, kappiyan te bhunjitabbang, akappiyan te na bhunjitabbang, kappiyan te saitabbang, akappiyan te na saitabbang, kappiyan te patabbang, akappiyan te na patabbang, kaale te khaditabbang, vikaale te na khaditabbang, kaale te bhunjitabbang, vikaale te na bhunjitabbang, kaale te saitabbang, vikaale te na saitabbang, kaale te patabbang, vikaale te na patabbanti, tassa evaṃ hoti. Mayaṅkha pubbe agāriya bhūtā samāna, yaṃ icchāma taṃ khādāma, yaṃ na icchāma na taṃ khādāma, yaṃ icchāma taṃ bhuñjāma, yaṃ na icchāma na taṃ bhuñjāma, yaṃ icchāma taṃ sāyāma, yaṃ na icchāma na taṃ sāyāma, yaṃ icchāma taṃ pivāma, yaṃ na icchāma na taṃ pivāma, kappiyampi khādāma, akappiyampi khādāma, kappiyampi bhuñjāma, akappiyampi bhuñjāma, kappiyampi sāyāma, akappiyampi sāyāma, kappiyampi pivāma, akappiyampi pivāma, kaale pi khādāma, vikaale pi khādāma, kaale pi bhuñjāma, vikaale pi bhuñjāma, kaale pi sāyāma, vikaale pi sāyāma, kaale pi pivāma, vikaale pi pivāma, yampinu saddhā gahapatikā divā vikāle, panītaṃ khādanīyaṃ bhojanīyaṃ denti, tattapi me mukhāvaraṇaṃ manye karanti iti, so sikkhaṃ paccakkhāya hīnāya vattati, ayaṃ ucchati bhikkave kumbhila bhayassa bhito, sikkhaṃ paccakkhāya hīnāya vattato, kumbhila bhayantiko bhikkave odarikattassetaṃ adhivacanaṃ, katamancha bhikkave avatta bhayaṃ, idha bhikkave භික්ඛවේ ඒකච්චෝ කුලපුත්තෝ සන්ධාගාරස්මානගාරියං පබ්බජිතෝති ඕතින්නුම්මිජාතියා ජරාය මරණේන සෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසේ දුක්ඛෝතින්නෝ දුක්ඛපරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති සෝ ඒවම් පබ්බජිතෝ සමානෝ පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පින්ඩාය පවිසති අරක්ඛිතේනේව කායේන අරක්ඛිතාය වාචාය අනුපට්ඨිතාය සතියා අසංවුතේහි ඉන්ද්‍රියේහි සෝතත්ථ පස්සති ගහපතිංවා ගහපති පුත්තංවා පංචහි කාමගුණේහි සමම්පිතං සමංගී භූතං පරිචාරයමානං තස්ස ඒවං හෝති මයංකෝ පුබ්බේ අගාරිය භූතා සමාන පංචහි කාමගුණේහි සමප්පිතා සමංගේ භූතා පරිචාරිම්හ සංවිජ්ජන්තේ කෝකුලේ භෝගා සක්කාභෝගේච භුංජිතුම් පුඤ්ඤානිච කාතුන්ති සෝසික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති අයං වච්ඡති භික්ඛවේ ආවට්ඨ භයස්ස භීතෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෝ ආවට්ඨ භයන්තිකෝ භික්ඛවේ පංචන්නේතං කාමගුණානං අධිවචනං කතමංච භික්ඛවේ සුසුකා භයං ඉද භික්ඛවේ ගච්ඡෝ කුලපුත්තෝ සන්ධාගාරස්මානගාරියම් පබ්බජිතෝති ඕතින්නුම්මිජාතියා ජරාය මරණේන සෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසේ දුක්ඛෝතින්නෝ දුක්ඛපරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති සෝ ඒවං පබ්බජිතෝ සමානෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පින්ඩාය පවිසති අරක්ඛිතේනේව කායේන අරක්ඛිතාය වාචාය අනුපට්ඨිතාය සතියා අසංවුතේ ඉන්ද්‍රේ සෝතත්ථ පස්සති මාතු ගාමං දුන්නිවත්තං වා දුප්පාරුතං වා තස්ස මාතු ගාමන් දිස්වා දුන්නිවත්තං වා දුප්පාරුතං වා රාගෝ චිත්තං අනුද්ධන්සේති සෝරාගානුද්ධස්සේතේන චිත්තේන සික්ඛං පච්චක්ඛායහීනායාවත්තති අයං උච්චති භික්ඛවේ සුසුඛා භයස්ස භීතෝ සික්ඛං පච්චක්ඛායහීනායාවත්තෝ සුසුකා භයන්තිකෝ භික්ඛවේ මාතුගාමස්සේතං අධිවචනං ඉමානිකෝ භික්ඛවේ චත්තාරි භයානි ඉදේකච්චේ පුග්ගලේ ඉමස්මින් ධම්ම විනයේ අගාරස්මා අනගාරියම් පබ්බජිතේ පාටිකං කිතබ්බානීති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති චාතුම සුත්තං නිට්ඨිතං